මාධවී රෝහලේ රුදුරකාන්දු කරණය එක කැතර ඒක ඇති කරලා එක අවුරුදු ගානක් ගියා ඒ ක්‍රියාත්මක කරවන් රුදුර කාන්දු කරණය කරන වෙලාවේදී රෝගීන්ට හුඟක් කලාවට අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ රෝගීන් දෙන්නෙක් පිටපිටම අමාරු වෙලා අනුරාධපුර මහ රෝහලට මාරු කරලා හරි. ඇයි මාරු කරලා හරි ඉන්නේ? මොකද අඩුම ගානේ දැඩි සත්කාරයකට පදවිය රෝහලේ නැහැ. ඒ මාරු කරලා හරි ඉන්නකොට ඒ රෝගීන් මැරුණා අතරමඟ.